ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කළ පුජ්‍යලයන් කණ්ඩායම කවුද? ඒ පැහැදිලිවම එල්ටීටී සංවිධානය. රටේ සාමය කඩකිරීමට කටයුතු කළේ දෙමළ ජනයාව ගිහිල්ලා පුතුමාතනවල ගාල්තලේ ආරක්ෂක හමුදාව. ඒ නිසා පැහැදිලිව වටහා ගන්න ඕනේ ආක්‍රමණිකයා එල්ටීටීයි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා කළා තියෙන මේ ආක්‍රමණිකයාගෙන් රට ගලවා ගැනීමට ප්‍රතික්‍රියාව. දැන් ඕවට නඩු දානවනම් නාසිවාදයේ පැනදවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය හමුදාවට නඩු දාන්න ඕනේ. පියන් හමුදාවට නඩු දාන්න ඕනේ. එමනේ වෙට්ටු ඒහිඳ මේක ඉතාම පැහැදිලි. දැන් යුරෝපයේට දැනෙනවා ඇති. ලක්ෂ ගණන් සිරියානු අනාථයෝ මගේ බෝඩර් වලින් ඇතුල් වෙනකොට ජිනීවා නගරය කියන්නේ අනාථ මඩම. හැම දුම්රිය පොලකම අනාථයෝ. මේගොල්ලන්ට දැන් වැටහෙනවා ඇති. මේ දුක්පත් රට කොච්චර අමාරු වෙන්ද මේ මහා ජනතාව බේරගත්තේ කියන